ආරභත නික්ඛමත යොඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාතේ සංසාරං දුක්ඛසන්තං කරිස්සති තී නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස බික්ඛෝ බික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ බහුස්සතෝ ධම්මදරෝ ධම්මානු ධම්මපටිපන්නෝ සංඝං සෝ වේති තී ගෞරවනීය හඳුරන් වහන්සේලගේ අවසරයි යුරෝපයේ වැඩවාසය කරන ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේල වෙනුවෙන් ජර්මනිය කේන්ද්‍ර කරගෙන සිදු කෙරෙන වැඩසටහනයි මේ පැවැත්වෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම මේ පිළිබඳව ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය අපේ පුණ්‍යරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි බෙහෙවින්ම පින් දෙනවා, කෘතඥ වෙනවා. ඒ වගේම අපට බොහොම සතුටක් අපේ රටේ ඉපදිච්ච ස්වාමීන් වහන්සේලා, ශ්‍රී ලංකාවේදීත් අපට මුණගැහිච්ච ස්වාමීන් වහන්සේලා නැවත අපට ලෝකයට ගිහිල්ලා මේ වගේ මුණගැහිීමට අවස්ථාව ලැබීම පිළිබඳව අද අප මේ ධර්ම සාකච්ඡාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ භික්ෂුවගේ කාර්යභාරයත්, භික්ෂුවගේ උරුමයත්, ඒ වගේම අපට ලෝකෙ වෙනුවෙන් කළ හැකි කාර්යභාරයත් පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සාකච්ඡා කරන විට ලෝකයේ ප්‍රධාන වශයෙන් රටවල් දෙකක් ප්‍රධාන වෙනවා. ඒක ථේරවාදී සහ මහායාන සීලම ස්වාමීන් වහන්සේලා අවිවාදයෙන් පිළිගන්න රටවල් දෙකක් තියෙනවා. එකක් තමයි ಭಾರತය, නැත්නම් ඉන්දියාව, ජම්බුදීපය, ඒ වගේම ශ්‍රී ලංකාව, ධර්මද්වීපය, ලංකාව කියලා අපි හඳුන්වන මේ රටවල් දෙක සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන සිටිනවා. ශ්‍රී ලාංකික නොවන භික්ෂුන් වහන්සේලා මේ රටවල් දෙක හඳුන්වන්නේ, ඉන්දියාව හඳුන්වන්නේ the land of the Buddha කියලා. ශ්‍රී ලංකාව හඳුන්වන්නේ the land of the Dhamma කියලා. එතකොට ಭಾರತයේ බුදුරජාණන් වහන්සේගේ දේශය ශ්‍රී ලංකාව, ඒ ධර්මය, උන්වහන්සේගේ ධර්මය පවතින පැවතිය ලෝකයට ව්‍යාප්ත කළ දේශයේ විදියටයි ශ්‍රී ලංකාව ලෝක බෞද්ධයන් තුළ සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විදියට අපි අතීතයේ ලොකු කාර්යභාරයක් සිදු කළා තියෙනවා. ඒ නිසාම ලෝක බෞද්ධයන්ගේ හදවත් තුළ ශ්‍රී ලංකාව ගැන ලොකු ගෞරවයක්, ආදරයක් තියෙනවා. ඒක අපට ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන් ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි බෞද්ධ කොඩිය. ලෝකයේම අය අද එකම බෞද්ධ කොඩියක් තමයි අනුගමනය කරන්නේ, ෂඩ්වර්ණ බුදරශ්මිය සංකේතවත් කෙරෙන බෞද්ධ කොඩිය. ඒ බෞද්ධ කොඩිය ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරපු කොඩියක්. ඒ වගේමයි බෞද්ධයන්ගේ ප්‍රධාන දිනයක් වන වෙසක් දවස, වෙසක් ඩේ කියන එකේදී වෙසක් කියන පදය සිංහල භාෂාවෙන් විවහාර කරන වචනයක් විදිහට ලෝක අනිත් බෞද්ධයනුත් විවහාර කරනවා. එහිදී වෙසක කියන පාලි පදයවත් වෛසාඛ්‍ය කියන සංස්කෘත පදයවත් නෙවෙයි බොහෝ දෙනෙක් විවහාර කරන්නේ, වෙසක් කියන සිංහල පදය. ඉතින් මේ කරුණු දෙකෙන් අපට යම්කිසි ඉඟියක් තියෙනවා ශ්‍රී ලංකාව ගැන කිසියම් හැඟීමක් ලෝකයාගේ තවමත් තියෙනවා කියන හැඟීම. ඒ වගේම සංඛ්‍යාවතින් ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලගේ ප්‍රමාණය අඩු වුණත් කරන ශ්‍රේවය සහ ලෝකයට ව්‍යාප්ත වෙච්ච ආකාරය දෙස බලන විට ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මේක අපට ලොකු අභිමානයක්. මේ අභිමානය රැකගන්න අපට ලොකු කාර්යභාරයක් ලෝකෙ වෙනුවෙන් සිදු කරන්නට වෙලා තියෙනවා. වර්තමානයේ අපට පේන දේ තමයි ශාසනයට වැඩිපුර සේවයක් කරන අය. දැන් බලන විට එයා බොහෝ දෙනෙක් බටහිර සහ යුරෝපයේදී අපට හමු වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේදී. ඒ බොහෝ දෙනෙක් උපතින් බෞද්ධයන් නෙවෙයි, උපතින් අබෞද්ධයන් වෙච්ච පසු කාලීනව බුදුදහම වැළඳගත්තු අය තමයි අද ලෝකේ වැඩිපුර සේවයක් කරන්නේ. දැන් අපේ ස්වාමීන් වහන්සේලා දානවා සුත්ත සෙන්ට්‍රල් වැනි වෙබ්සයිට් දෙස බලන විට ඒව මෙහෙවන්නේ ඇත්තටම උපතින් අබෞද්ධ අය පසු කාලීන බුදුදහම වැළඳගෙන විශාල කාර්යභාරයක් කරන ආකාරය අපට පෙනී යනවා. ඉතින් අන්නේ අතරේදී අපට අපේ කාර්යභාරය තවදුරටත් රැගෙන යන්නට අපට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් අපි වෙටින් විට මේ වගේ එකතු වෙලා අපි දිනු වෙන්නට කරුණ සාකච්ඡා කිරීම බෙහෙවීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපේ කාර්යභාරය ගැන සඳහන් කරපු සූත්‍ර රාශියක් අපට ත්‍රිපිටකය තුල දැක ගන්නට පුළුවන්. ඒ අතර අප අද තේමා කරගත්තේ සූත්‍ර පිටකයේන සෝබෙහෙන්ති සූත්‍රය. භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා බික්ඛෝ බික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ සංඝං සෝබේති කියලා. මේ සංඝ සස්වන සෝබමාන කරන පුද්ගලයාගේ තියෙන භික්ෂුව තුල තියෙන ලක්ෂණ හයක් මේ සූත්‍රයේ දැක්වෙනවා. වියත්ත, විනීත, විසරද, බහුසුත, ධම්මදර, ධම්මානුධම්ම පටිපන්න කියන එක. තුර මේ කරුණෝ ටික ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට දැක ගන්න පුළුවන්. එකක් ධර්මයේ දරාගෙන සිටීම සහ ඒ ධර්මය අනුව පිළිපැදීම කියන කාරණේ. ඉතින් මෙහිදී ප්‍රධානතම දේ තමයි අපේ බුදුදහමේ තියෙන මූලික ඉගැන්වීම් ටික ප්‍රතිපදාවන් ටික ඉගෙන ගන්න එක. එහිදී බුදුදහමේ මූලික කේන්ද්‍රස්ථානෙ විදිහට සැලකන්නේ චතුරාර්ය සත්‍යය. පේටකෝපදේශය වැනි ග්‍රන්ථ දේශ බලන විට අපට ඉතාම පැහැදිලි කාරණයක්, යම්කිසි දේශනාවක් දකපු අවස්ථාවේදී අපට එහිදී මූලික දැනුමක් ඇති වෙන්නට ඕන. මොකක්ද දැනුම කියලා කියන්නේ? ඒ දේශනයේ භාගතුන් වහන්සේ දේශනා කළේ කෙනෙකුට ඍජුවම මේ ජීවිතයේ සඵල වෙන්නද, නැත්නම් පරලෝ සුගතිගාමි වෙන්නද, නැත්නම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටද මේ දේශනා කළේ කියන එක අපි මුලින්ම දැනුවත් වෙන්නට ඕන. සමහර විට මේ කරුණු තුනෙන් එකයි ඒ දේශනාව තුළ ප්‍රකටවන්නේ. එක මෙලොව ජීවිතය සඵල කරගන්න විතරයි. ඇතැම් විට පරලෝ සුගතිගාමි වීම ඉලක්ක කරගෙන. ඇතැම් විට ඍජුවම නිවන ඉලක්ක කරගෙන. සමහර දේශනා තියෙනවා මේන් දෙකක් ඉලක්ක කරගෙන තියෙනවා. පරලෝ සුගතියත් නිර්වාණ අවබෝධයත් කියන දෙක ඉලක්ක කරගෙන තියෙනවා. සමහර දේශනා තියෙනවා ඍජුවම නිවන ඉලක්ක කරගෙන දේශනා කරපු දේශනා. දැන් මංගල සූත්‍රය වැනි දේශනාවන් දෙස බලනට පේන දේ තමයි මෙලොව සාර්ථක කරගන්නත් පරලෝ සුගතිගාමි වෙන්නටත් නිර්වාණ අවබෝධයටත් අවශ්‍ය කරන සියලුම කරුණෝ ඒ මංගල කරුණෝ 38 තුල ගොනු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ දේශනාවල තියෙන විශේෂත්වය අපි මනවින් තේරුම් ගන්නට ඕන. එතකොට දේශනාවන් දෙස බලපු ගමම් අපට තියෙනවන එක කුසලතාවයක් තමයි මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ කුමන කාරණයක්ද කියන එක ඉහත සඳහන් කරුණු වලින්. ඒ අතර ප්‍රධානතම කාරණය තමයි දැන් අපි දන්නවා ව්‍යග්ගපජ්ජ සූත්‍රණ සූත්‍රවලදී දීගජනුකෝලිය භාගතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි අපි ගිහිවස් දරණ අය, පුත්‍ර ධාරයන් ඇසුරු කරන අය, කාමභෝගී ජීවිත ගත කරන අය, සුවඳ වෙළුන් දරණ, කසීසලු දරණ අය අපි. අන්නේ එවැනි අය හැටියට අපේ මෙලව ජීවිතයේ සතුටෙන් ඉන්නටත් පරලෝ ජීවිතයේ සතුටෙන් ඉන්නටත් හේතු වන කරුණ දේශනා කරන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ මූලික කරුණ දේශනා කළා. ඊළඟට පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන්නටත් කරුණ දේශනා කළා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා. එහෙම දේශනා කළ අවසාන කාරණේ විදියට සඳහන් කළා ඉතාම පැහැදිලිව පඤ්ඤා සම්පදාව. ඒ පඤ්ඤා සම්පදාවේදී පැහැදිලි කෙරෙන්නේ උද්‍යබ්බියගාමිනී ප්‍රඥාව ගැන. මේ වර්තමානයේ ලොකු සංවාදයකට ලක් වෙලා තියෙනවා ගිහි අයට නිවන සඳහා බුදුහාඳුරෝ ධර්ම දේශනා කළ නැහැ කියන අදහසක් සමහර ඉස්මතු කරන්න උත්සාහ කරනවා. දැන් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ සූත්‍රය මැනවීම පරිශීලනය කරලා අපට හොඳ දැක්මක් තියෙනට ඕන. දැන් දීඝජාන කෝලිය අරතරන් ඕලාරික විදියට කරුණු සඳහන් කරද්දිත් අපි පුත්‍රදාර සම්බාධක සහිතව ඉන්න කාමභෝගී ජීවිත ගත කරන අපට සතුටෙන් ඉන්න කාරණයක් දේශනා කරන්න කියද්දිත් බුදුරජාණන් වහන්සේ කරුණු අවසන් කරන්නේ උද්‍යබ්බේගාමිනී ප්‍රඥාවෙන්. ඒ කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ආදී සමුදේවය බලන ඥාණයෙන් තමයි එතන අවසන් කළ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ සූත්‍රවලදී අපට පැහැදිලි වෙනවා භාගතුන් වහන්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි නිර්වාණ අවබෝධය සඳහා උන්වහන්සේ මූලික වශයෙන් කරුණ දේශනා කරපු ආකාරය දැක්වෙනවා. මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු මූලික කාරණයක් තියෙනවා. දැන් අපිට මෙලව ජීවිතය සඵල කරගන්න හේතු වන කරුණ වෙනත් විද්‍යාවන් වලිනුත් අපිට ඉගෙන ගන්න පුළුවන්. සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව මේ ආදී විෂයන් වලින් අපට යම්කිසි විදයක දැනුමක් ලැබෙනවා. ඒ වගේම පරලොව සුගතිගාමි වෙන්න සමහර ආගම් ධම්මල කරුණු විස්තර කෙරෙනවා. නමුත් බෞද්ධ වික්ෂුන් වහන්සේලා හැටියට අපේ නිතරම දැක්ම, දර්ශනය, අවබෝධයේ තියෙනට ඕන නිර්වාණ අවබෝධය සඳහා භාගතුන් වහන්සේ දේශනා කරපු කරුණු. අන්නේ කරුණෝ බුදුදහමට විතරක් සුවිශේෂ වෙච්ච කරුණු. අර මෙලව ජීවිතයේ සාර්ථක වෙන අධ්‍යාපනය, සෞඛ්‍ය, සදාචාරය, ආචාර විද්‍යාව ආදී කරුණු වෙනත් දේවල් වල තියෙන පුළුවන්. වෙනත් ආගම් දර්ශන ඉගැන්වීම් වල තියෙන පුළුවන්. ඒ වගේම පරලොව සුගතිගාමි වෙන්නත් යම් යම් ආගම් වල කරුණු පැහැදිලි කරලා තියෙනට වෙන්න පුළුවන්. ඒ අතරත් අප විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන බුදුදහමට විතරක් සුවිශේෂ වෙච්ච භාගතුන් වහන්සේ දේශනා කරන පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු චක්කු මුදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී ආදී වශයෙන් දේශනා කරන බුදුදහමට පමණ සුවිශේෂ වෙච්ච කරුණු ටික ගැන අපට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. මෙන්න මෙතෙන්දීත් ප්‍රධානතම දේ තමයි චතුරාර්ය සත්‍ය කියන මාතෘකාව. මහා හත්ති පදෝපම සූත්‍රය වැනි සූත්‍ර දේශනා දෙස බලන විට මේ කාරණා අපට වඩාත්ම ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ආරම්භ කළා. ප්‍රථම දේශනාවේදීම චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කළා. ඒ වගේම සූත්‍ර ගණනාවක භාගතුන් වහන්සේ දේශනා කරනවා මා අතීතයේ දැනුත් කාරණා දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියන කාරණේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය කෙටියෙන් දේශනා කරපු විදිය. දුකට දුකත් දුක සමුදයත් අයිති වෙනවා. නිරෝධයට නිරෝධයයි මාර්ග සත්‍ය දෙක අයිති වෙනවා. එතකොට දුක කියන මොකද්ද කියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඒ තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් මේ පටිච්චසමුප්පාද චක්‍රය පැහැදිලි කරනවා. දුක නිරෝධය පැහැදිලි කරනවා. අවිද්‍යායත්වය අසස් විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ ආදි වශයෙන් පටිච්චසමුප්පාදයේ සම්පූර්ණම නිදහස් වෙන මාර්ගය දේශනා කළ තියෙනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේලාට මේ අපි කියන උත්සාහ කරන්නේ දැන් බුදුදහමේ මූලික කේන්ද්‍රස්ථානයක් චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යය දේශනා කරද්දී ඒක සනාථ කරන්න, ඒක පැහැදිලි කරන්න දේශනා කරපු ප්‍රධානතම දේශනය තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ සත්‍ය කියද්දී සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණිය සඳහන් කරද්දී පංච උපාදානස්කන්ධයත් මේකට ඍජුව සම්බන්ධයි. එතකොට බුදුදහම අප තේරුම් ගනිද්දී අපේ භික්ෂුවගේ කාර්යභාරයේ විදියට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මූලික හරය තේරුම් ගන්න එක තමයි අපේ ප්‍රධානතම කාර්යභාරය වෙන්නට ඕන. ඒ හරය තේරුම්ගත්තු පමණට ඒ දේ ගැන අපට විශ්වාසයක් ඇති වෙනවා. ඒකට අපි ශ්‍රද්ධාව කියලා කියනවා. මොකද්ද විශ්වාසය කියලා කියන්නේ? මේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේශනාව පිළිපැදීම තමයි අපට දුකෙන් නිදහස් වෙන්න, නැත්තම් අපට වඩාත්ම සතුටින් ඉන්න ක්‍රමය. යම්තාක් ලෝකේ ආගම් දර්ශන ඉගැන්වීම් තියෙනවා නම් ඒ සියලුම ඉගැන්වීම් අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනය තමයි වඩාත්ම සතුටින් ඉක්මනින්ම සතුට ලබන්න පුළුවන් ක්‍රමය ඇතුළත් වෙලා තියෙන්නේ මෙන්න මේ දහම තුල කියන විශ්වාසය අප තුළ ඇති වෙන්නට ඕන. මෙන්න මේක ඇති වෙච්ච පමණට විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරණ දියුණු වෙනවා. මේත් එකම අපි අභ්‍යන්තර ලොකු අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. මේක පුළුවන් තරම් ඉක්මනට ජීවිතය තුළින් පිළිපදින්න ඕන, දෛනික ජීවිතයේ මේ සඳහා ප්‍රමුඛත්වය දෙන්න ඕන කියලා. එතකොට මේ ශ්‍රද්ධාව ඇති වෙනකොට ධර්මයේ පිළිපදිනවා, ධර්මයේ පිළිපදිනකොට රිසල්ට් එක පේනවා, රිසල්ට් එක පේන සතුට ලැබෙනවා, සතුට ලැබෙන නැවත මේ ධහම තුළ ස්ථාපිත වෙනට ලොකු උනන්දුවක් ඇති වෙනවා. සහ අන්න ඒ ඇතිවන අභ්‍යන්තර සන්තෘප්තිය අපි ලෝකයේ වෙනුවෙන් උපරිම ලෙස දානය කරන්නට, ප්‍රදානය කරන්නට අපි කටයුතු කරනවා. එතකොට මෙන්න මෙතෙන්දී අප සඳහන් කළේ භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ප්‍රධානතම කාර්යභාරය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙහි මූලික හරපද්ධතිය තේරුම් ගැනීම. එතකොට දුක ඇති වෙන්නේ කොහොමද? ඇහැට රූපයක් පේනකොට අපි අවිද්‍යා සාගතව හිටියොත් අපි ඒ රූපය තුළ හිත බැසගෙන ඒත් එක්ක පරිසම්පාද චක්‍රය තුළ ගමන් කරනවා. අවසන් වෙන්නේ ජාති, ජරා, මරණ ව්‍යාධි වලින්. එතකොට ඒකෙන් අපි නිදහස් වෙන විදිහේ දර්ශනයක හිටියොත්, අවිජ්ජායත්වයේ වාසයසි විරාග නිරෝධහ කියන දර්ශනෙන් හිටියොත් අප ජරා මරණ වලින් නිදහස් වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි අපට මූලික වශයෙන් අපේ දැක්ම, දර්ශනය, අපේ අවබෝධය සහ විශ්වසනීයත්වය පවතිනට ඕන. මෙන්න මේක තමයි අපේ මූලික කාර්යභාරය වෙන්නට ඕන. එතකොට ඇසට රූපයක් පේනකොට කන, නාසය, දිව, ශරීරය කියන මේ විශේෂයෙන් ප්‍රධාන ආයතන පහට යමක් පතිත වෙන විට වර්තමානය තුළ රූපයේ ස්පර්ශ වෙනවා. ඒක කලින් තිමිච්ච දෙයක් නෙවෙයි, හේතු ඇති කල්හි වර්තමානයේ හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ඇතිවන අවබෝධය, රූපයේ පිළිබඳව හටගන්න අවබෝධය වර්තමානයේ තුල ඇති වෙලා එතනම නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒක තේරුම් ගන්නකොට, ඒක අවබෝධ කරගන්නකොට, අවබෝධ කරගන්නේ මනෝවිඤ්ඤාණය කියන කාරණේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ ආදී තියෙනවා. ඒ වගේන් යමක් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරිද කියලා. ඒ තුනේ යම්කිසි විදිහක ප්‍රාථමික අවබෝධයක් ලැබෙනවා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප ආදී ඒ රූපේ ප්‍රාථමික දැනුම අපට ලැබෙනවා. හැබැයි ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. අප නිතර මේක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවේදී. එතකොට චක්කු විඤ්ඤාණ කියන අවස්ථාවේදී තාම ප්‍රාථමික අවබෝධයක් ලැබිලා එතන මේක නිරුද්ධ වෙනවා. ඒ අරබය ඇතිවන සංඥා වේදනා දෙක මනායතනෙන් අරමුණු කිරීම වශයෙන් මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තමයි අප යමක් තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මෙතෙන්දී අපට ඊටාම වැදගත් මූලාශ්‍රයක් හමු වෙනවා. ඒ තමයි විභංගප්පකරණේ ඥාන විභංගයේ කියන ස්ථානයේ වැදගත් ප්‍රකාශයක් දැක්වෙනවා. ඒ තමයි න පංචේ විඥානේහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් සපුරා දැනගන්න බෑ කියන කාරණය. පංච විඥානය කියන්නේ මොනවටද? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. මෙන්න මේ පංච විඥානයන්ගෙන් අපට දෙයක් සම්පූර්ණයෙන්ම දැනගන්න බෑ. සම්බ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤය. සියලුම දේ මනෝ විඥාන ධාතුවෙන් තමයි දැනගන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට තමයි ඇත්තටම අපි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ඇති වෙනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මේ වෙලාවේ අපට කනට ශබ්දයක් ඇහෙනවා නම්, ඇහැට රූපයක් පේනවා නම්, ඒක වර්තමානයේ රූපේ අරමුණ ඉන්ද්‍රියට පතිත වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තමයි මේ වෙලාවේ අපි තේරුම් ගන්නේ. තේරුම් ගන්න විතරක් නෙවෙයි, ඒ තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච අර මුල් ස්කන්ධ ටික, විපාක මට්ටමේ ස්කන්ධ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි අපට තියෙන ඕන මූලික දර්ශනය. මෙන්න මේ දර්ශනෙට තමයි අපි විශ්වාසය තියාගන්නේ. මේ දර්ශනෙට විශ්වාසය තබාගත්තු ගමන් ඊළඟට අපිට ප්‍රතිපදාව පැනවෙනවා. මොකද්ද ප්‍රතිපදාව? ඒ තමයි ප්‍රතිපදාව විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා. එක කෙනෙකුට දේශනා කරනවා ප්‍රඥාව වඩන්න කියලා. ඇතැමිට දේශනා කරන සමථ විදර්ශනා වඩන්න කියලා. තවත් විටක දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. තවත් සමහර විටක දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා. බල ධර්ම පහ වඩන්න කියලා. සත්‍ය බොජ්ජංග වඩන්න කියලා. ආරක්ෂණික මාර්ගය වඩන්න කියලා. මේ වගේ එක එක පුද්ගල වේමතතාවයේ අනුව විවිධ අවස්ථාවලදී දේශනාවන් විවිධව දේශනා කරලා තියෙනවා. හැබැයි ඒ කුමක් දේශනා කළත් එහි මූලික පදනම තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන විදිහට ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස සනං අත්තංගමාය ඥායස අධිකමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියන විග්‍රහය. එතකොට එක පැත්තකින් මේ දර්ශනය ලැබෙනවා. ලැබිච්ච ගමම අනිත් පැත්තෙන් තමන්ට ඒ ගැන ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට අප ජීවිතේ යමක් කරලා ඉක්මනින්ම සැනසීම සතුට ලබන්න අපි බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේකයි දර්ශනය කියලා දැක්ම ලැබිච්ච ගමම්ම අපට ඊට අනුරූප වූ ප්‍රතිපදාව පැනවෙනවා. මොකද ප්‍රතිපදාව? මේ සතිපට්ඨානය ඇතුළු සත්‍යස් බෝධිපාරිශ්‍රික ධර්ම පිළිපදින්න ඕන කියන හැඟීම. එතකොට එක එක අවස්ථාවල මේ එක එක කාරණා ඉස්මතු කරලා තියෙනවා. සතිපට්ඨානය තමයි පදනම. සතිපට්ඨානය වඩනකොට සත්‍යස් බෝධිපාරිශ්‍රික ධර්මම දිනු වෙනවා. වරක භාගතුන් වහන්සේ දේශනා කරන සත්‍ය බොජ්ජංග පිළිබඳව. හරි ලස්සන දේශනාවක් තියෙනවා. බොජ්ජංග සංයුත්තේහි චක්කවති වග්ගෙහි ඊටාම වැදගත් සූත්‍රයක් තියෙනවා. එහිදී සඳහන් වෙනවා සක්විති රජතුමාට සප්තමාණිකයන් පහළ වෙනවා. මොනවද? හත්ති රත්නේ, අස්ස රත්නේ, ඉස්ති රත්නේ, පරිනායක රත්නේ මේ ආදී රත්නයන් හතක් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ සක්විති රජ කෙනෙක්ගේ පහළ වීමේ ප්‍රතිවල විදියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වීමෙන් රත්නයන් හතක් පහළ වෙනවා. ඒ මොනවද? ඒ තමයි සත්‍ය බොජ්ජංග කියලා. එනිසා බුද්ධෝත්පාද කාලයක තියෙන සප්ත රත්නයන් තමයි මෙන්න මේ සත්බොජ්ජංග කියලා. අන්නේ සත්බොජ්ජංග වැඩෙන්නේ මේ සතර සතිපට්ඨානයේ කියන භූමිය තුල. එතකොට බුදුහාඳුර දේශනා කරනවා සකේ භික්ඛවේ චරත ගෝචරේ පෙත්තිකේ විෂය කියලා. තමන්ගේ පියාගේ විෂය තුල හැසිරෙන කියලා. මේ පියාගේ භූමිය කියන්නේ කාටද? මොකටද? සකුණග්ගේ සූත්‍රයේ දැක්වෙනවා ඒ තමයි සතර සතිපට්ඨානය කියන භූමිය. එනිසා භික්ෂුන් වහන්සේලා හැටියට දර්ශනයක් ලබාගත්තු ගමම්ම අපට ඊට පස්සේ අපට තියෙන නිර්පද්‍රිත රැකවරණය පිළිසරණ තමයි අපට තියෙන ආරක්ෂිත භූමිය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය කොයිතරම් දුරට අවධානයෙන් සැලකිල්ලෙන් පුහුණු කරන්න ඕනද කියන එකට උදාහරණයක් තියෙනවා. අර එක්තරා කෙනෙක් එක්තරා භාජනයක තෙල් දාලා පිරෙන්න තෙල් දාලා අරගෙන යනකොට ඉතාම අසංවර සීලී පිරිසක් මැද්දෙන් තෙල් දාලා අරගෙන යනකොට එක බිඳුවක්වත් නොවේටි අර යන්න පුළුවන් විදියට ශක්තිමත්ව අවධානය යන වගේ හැම මොහොතක්ම මෙන්න මේ සතිපට්ඨානය තුල වාසය කරන්න කියලා. එතකොට මේ සතර සතිපට්ඨානය කියන එක අපේ සමස්ත ජීවිතයටම එකට සම්බන්ධ වෙන එක. සතිපට්ඨානය ගැන කරුණු සඳහන් කරද්දී ප්‍රධානතම දේශනය තමයි මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේන. ඒ වගේම තවත් වැදගත් දේශනා ගානක් අපට දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම සංයුත්තනිකායේහි සතිපට්ඨාන සංයුත්තේ. ඒ සඳහන් වෙනවා විභංග කියලා සූත්‍රයක්. විභංග සූත්‍රයේ කාරණා තුනක් දැක්වෙනවා. සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදංච කියලා. දැන් මහා සතිපට්ඨාන සූත්‍රී සතිපට්ඨානේ සීලොම කරුණු සතිපට්ඨාන කියන වචනය තුරට ගොනු කරලා තියෙනවා. හැබැයි මේ විභංග සූත්‍රයේදී ඒකේ තියෙන ප්‍රධාන අංග තුනක් බෙදලා දක්වනවා. ඒ මොකද්ද? ඒ තමයි එකක් සතිපට්ඨානය, අනික සතිපට්ඨාන භාවනාව, අනික සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. ඉතින් අපේ හාඳුරන් වහන්සේලා මේ සූත්‍රය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න, විශේෂයෙන් අපි ලෝකයේ සතිපට්ඨාන උගන්වන අය හැටියට මේ සූත්‍රය අතිශයම වැදගත්. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව මේ තුනේ වෙනස දැනගත්තොත් තමයි අපි සතිපට්ඨානය මොකද්ද කියලා දැනගන්නේ. එතකොට ඒ සූත්‍රයට අනුව සතිපට්ඨානය කියන්නේ ඇත්තෙන්ම සමතේ ඉලක්ක කරගත්තු විශේෂයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල රූපය තුල වුණත් මෙනෙහි කරන අවස්ථාව ඒක සතිපට්ඨානය, ඒක සම්මුති සත්‍ය තුල, ඒක සමතේ තුල ඉඳලා කරන දෙයක්. නිරෝධේච රූපේ ඇති දෙයක් විදියට මේ මොහොතේ සමත කමඨහනක් විදියට ගන්න අවස්ථාව ඒක සතිපට්ඨානය. හැබැයි සතිපට්ඨාන භාවනාව නෙවෙයි, සතිපට්ඨාන භාවනාවන්නේ අර රූප නැත්තම් කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ හිත සමාධිමත් කරගත්තු එකට එහි හිත තියාගෙන ඊට පාදක වෙච්ච නිරුද්ධ වූ රූපය මෙනෙහි කිරීම තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. ඒකයි තිවැනි විදර්ශනාවට. එතකොට සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා විදිහට දක්වන්නේ ආරස්නගික මාර්ගය. එහිදී මූලික වෙනව සම්මාදිට්ඨිය පෙරමුණ කරගත්තු මේ ආරස්නගික මාර්ගය තුල තමයි සතිපට්ඨානය ස්ථාපිත කරලා තියෙන බුදුදහම තුල. එතකොට සතිපට්ඨානය අපට වෙන් කළ ගන්න පුළුවන් එකක් නෙවෙයි, ඒක ආරස්නගික මාර්ගයේ අංගයක් විදිහට යන්න ඕන ආකාරය සූත්‍ර රාශියක පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ දර්ශන ඒකාතකින් ඇති කරගෙන අනිත් අතින් අපේ භාවිතයේ තමයි, අපේ පියවරුමේ තමයි අපට සැබවින්ම දුකෙන් නිදහස් වෙන, කරදර කම්කට වලින් නිදහස් වෙන මාර්ගය තමයි සතිපට්ඨානය තුළ වාසය කිරීම. ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වර්තමානයේ තුල රූපයේ පිළිබඳව හිත සමාධිමත් කිරීම. ඒක සමතයට ගන්න පුළුවන්. ඒක ආනාපාන සතිය වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, පටිකූල මනසිකාරය වෙන්න පුළුවන්, ආහාරෙහි පටිකූල මනසිකාරය වෙන්න පුළුවන්, නවසීවතික වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයෙන් අප මේක කළත් ඊට පාදක වන්නේ රූපය සහ වර්තමානය තුළ ඒක සමතරමුණක්, ඒක ආරම්භක පියවරක් විතරයි. එහි හිත තියාගෙන අපි ගැඹුරට යනකොට මොකද්ද වෙන්නේ? අපි ඒ සතිපට්ඨානය කියන එකට සඳහන් කරන ආයෝහන ලක්ෂණ, අර විසිරලා තියෙන හිතේක තැනකට ගන්න එක, නැත්නම් උදාහරණයක් දැක්වෙනවා, අර විසිරලා තියෙන ගොයන් ටිකක් එකතකින් ගන්න වගේ වැඩක්. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒක ඡේදන ලක්ෂණ, අනිත් අතින් දැකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ. එතකොට අප මේ ඉදිරිපිට දකින රූපය වර්තමානයේ තුල ඉන්නවා කියලා අපි කිව්වට අපි ඇත්තටම මේ ඉන්නේ අතීතයේ තුල. දැන් බුදුදහමේ සඳහන් වෙන විදිහට වර්තමාන කියන පදය, දැන් සාමාන්‍යයෙන් අපි ව්‍යාකරණවලදී කාල තුනක් දැක්වෙනවනේ, අතීත, වර්තමාන, අනාගත කියලා. එතකොට බුදුදහමේ අතීත කියන පදේ ව්‍යවහාර කරනවා, අනාගත කියලාත් කියනවා. නමුත් වර්තමාන කියන පදයක් ත්‍රිපිටකය තුල කාලය සඳහා, ප්‍රසන්ට් ටෙන්ස් එක සඳහා ඉදිරියට නැහැ. වර්තමානය කියන පදය තියෙනවා අපි ධර්ම පිටකේ. නමුත් ඒ කියන පවතින කල්හි කියන අර්ථයට තියෙනවා. නමුත් ප්‍රසන්ට් ටෙන්ස් කියන අර්ථයට නැහැ. ඒ ප්‍රසන්ට් ටෙන්ස් එකට දක්වන්නේ පච්චුප්පන්න කියන එක. මේක ඊටාම වැදගත් අවස්ථාවක්. එතකොට ඒක පස්සේ කාලේ තමයි වර්තමාන කියන එක ප්‍රසන්ට් ටෙන්ස් එකට පාවිච්චි කරන්න ගත්තේ, ව්‍යාකරණ ග්‍රන්ථ සටහන් කිරීමත් එක්ක, සම්පාදනය වීමත් එක්ක. එතකොට අතීත සහ අනාගත දෙකෙන් මිදෙන අවස්ථාව විදිහට සැලකන්නේ මොකද්ද? පච්චුප්පන්න අවස්ථාව. පච්චුප්පන්න කියන්නේ මොකද්ද? පච්චුප්පන්න කියන්නේ මේ ප්‍රත්‍යුත්පන්න බව මෙනෙහි කරන අවස්ථාව. හේතුඵල ධම මෙනෙහි කරන අවස්ථාව තමයි අතීත අනාගත අන්ත දෙකෙන් මිදෙන අවස්ථාව. මජ්ජේ සූත්‍රය වැනි සූත්‍රවල දැක්වෙනවා අතීතයේ එක්කන්තයක්, අනාගතය තවත් අන්තයක්, මැද විදිහට සලකන්නේ පච්චුප්පන්නය. එතකොට මජ්ජේ කියලා දැක්කුවත්, පච්චුප්පන්න කියලා දැක්කුවත් දක්වන්නේ අතීත අනාගත අන්ත දෙකෙන් නිදහස් වන මාර්ගය තමයි ඇහැට රූපයක් දකිනකොට මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය නුවණින් දකින අවස්ථාව. එතකොට මේක දකිනවත් එක්කම අපි දන්නවා මේ රූපය දැන් මෙනෙහි කරාට මේ මෙනෙහි කරන්නේ නිරුද්ධ වෙච්ච රූපය කියන එක දකිනවා. මේ සිහිපත් කරන මොහොත මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව දකිනවා. ඒතර බුදුදහම තුල රූපය බැහැර කරන්නේ නැහැ. බුදුදහම තුල ස්කන්ධ පංචකයක් පනවනවා වරදවා තේරුම් ගන්න එපා. ඒ පනවන්නේ විපාක මට්ටමේදී. ඒ පනවන්නේ අවිද්‍යාසගත ලෝකයට. ඒ රූපය පවතින්නේ හේතු ඇති කල්ලි හේතුන්ගේ එකතුවක් විදියට වර්තමානයේ තුල රූපය නිර්මාණය වෙනවා. ඒක අතීතයෙන් වර්තමානට එනෙහිකුත් නෙවෙයි. වර්තමානයෙන් අනාගතයට එනෙහිකුත් නෙවෙයි. ඒ රූපය තුල බැසගෙන රූප මට්ටමේදී ඒක සපුරාම තේරුම් ගන්නත් බෑ. නිතරම රූපය තේරුම් ගන්නේ රූපයෙන් නිරුද්ධ වෙච්ච මොහොතක මනෝ විඥානයෙන්. දැන් අපිට කෑමක් කනකොට කවදාවත් රස දැනෙන කෑම අපිට බලන්න බෑනේ. අපට දිවට රසයක් දැනෙනකොට අපි පිඟානේ දිහා බලාගෙන ඉන්නේ අපි. අපි හිතන් ඉන්නේ මේ වෙලාවේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඇත්තටම මේ වෙලාවේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මේ වෙලාවේ දිවේ රස දැනෙන්නේ අපට මීට කලින් පිඟානේ තිබිච්ච කෑම. දැන් කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම තමයි දැන් රස දැනෙන්නේ. අපි වාහනයක යනකොට වාහනේ ඉස්සරහා බලාගෙන අපි යන්නේ. හැබැයි අපි ඉන්නේ ඊට මොහොතට කලින් දැකපු තැන තියෙන රෝදහතර උඩ තමයි අපි ඉන්නේ. අපි පඩිපැලක් නගිනකොට ඉස්සරහා බලාගෙන යන්නේ ඉන්නේ පිටපස්සෙ ඉන්නේ. අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච අතීතයේ. ඒක අපි අවිද්‍යා සාගතව ජීවත් වෙන්නේ. අන්නේ අවිද්‍යා සාගතව ජීවත් වෙන අතීතයට යථාර්ථය ප්‍රඥාව විද්‍යාව සම්මාදිට එකතු කිරීම තමයි සැබවින්ම දුකේ නිදහස් වීමේ දර්ශනය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දර්ශනය තේරුම් ගැනීම තමයි භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ප්‍රධානතම කාර්යභාරය වෙන්නට ඕන. මෙන්න මේ දර්ශනයේ ලෝකෙට රැගෙන යාම තමයි අපේ කාර්යභාරය වෙන්නට ඕන. එතකොට මේ කාර්යභාරය රැගෙන යද්දී ප්‍රධාන ඉගැන්වීමක් තමයි සතිපට්ඨානය කියන කාරණය. එතකොට විශේෂයෙන් නිර්වාණාවබෝධය සඳහා දේශනයක් තියෙන අවස්ථාවේදී අපට තියෙන්න ඕන ප්‍රධාන කුසලතාවයක් තමයි ඒ දේශනාවෙන් චතුරාර්ය සත්‍යෙහි කරුණු කීයක් ඇතුළත් වෙනවද කියලා. නිර්වාණාවබෝධයට සම්බන්ධ දේශනාවක් යම්සි තැනක තියෙනවා නම් දේශනයක් අහනවා නම් අපිට ඉක්මනින්ම ඇතිවෙන්න ඕන දැක්ම තමයි මේ දේශනාවෙන් ඇතුළත් වන්නේ දුක්ඛ සත්‍යද, සමුදය සත්‍යද, නිරෝධ සත්‍යද, මාර්ග සත්‍යද කියලා. ඒකින් එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, ඇතැමිට තුනක් වෙන්න පුළුවන්, හතරම වෙන්න පුළුවන්. කොහොමද අපි මේක බලාගන්නේ? දැන් අපි කියමු ජටහ සූත්‍රයේ තියෙනවා සීලය පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයම්. මේ දේශනාවෙන් සඳහන් වන මොන සත්‍යද? ජටහ සූත්‍රෙන් දැක්වෙන්නේ ජටහ සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන මාර්ග සත්‍යය. ත්‍රිවිධ ශික්ෂාව. එතකොට භාවය කියන එක තියෙනවා නම් චතුරාර්ය සත්‍ය බලාගන්න එක සරලම ක්‍රමය තමයි යම් කිසි තැනක තියෙනවා නම් සච්චිකාතබ්බ කියලා. ඒ මොන සත්‍යද? සච්චිකාතබ්බ කියන වචනේ තියෙනවා නම් ඒ තියෙන්නේ නිරෝධ සත්‍ය ගැන. භාවේ තබ්බ කියන වචනේ තියෙනවා නම් ඒ මොන සත්‍යද? ඒ මාර්ග සත්‍යය. ඒ වගේම පරිඤ්ඤය කියලා තියෙනවා නම් මොන සත්‍යද? පරිඤ්ඤය කියලා තියෙනවා නම් දුක සත්‍යය. ඒ වගේම ඇතැම් තැනක පහතබ්බ කියලා තියෙනවා. පහතබ්බ කියනවා නම් මොන සත්‍යද? පහතබ්බ කියලා තියෙනවා නම් ඒ සමුදය සත්‍යය. එතකොට දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං සමුදය සච්ඡං පහතබ්බං, නිරෝධ සච්ඡං සච්චිකාතබ්බං, මග්ග සච්ඡං භාවේතබ්බං. මම හිතන අපේ ස්වාමීන් වහන්සේලාට මේ වැඩසටහන තුලදී මෙන්න මේ කරුණු හතරම තේරුම් ගත්තත් මේ ස්වාමීන් වහන්සේලාගේ මේ සහභාගී වීම ප්‍රතිඵල සහිතයි. එක තැනක භාග්‍යතුන් වහන්සේ සීල බ්‍රාහ්මණ වගේ අයට දේශනා කරනවා ගාථාවකින්. මොකද ඒ සඳහන් කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි උච්චති. එතන සත්‍යයන් කීයක් වෙනවද? අභිඤ්ඤේයං අභිඤ්ඤාතං මොන සත්‍යද? දුක සත්‍යය. අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං මුලින්ම පරිඤ්ඤේයං පරිඤ්ඤාතං අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ. අභිඤ්ඤේය නැත්තම් පරිඤ්ඤේය කියන වචන පාවිච්චි කරන්නේ දුක සත්‍යයට. භාවේ තබ්බං ච භාවිතං. භාවේ තබ්බ කියන්නේ මොන සත්‍යද? මාර්ග සත්‍යය. ඊළඟට පහතබ්බං පහිනං මේ. පහතබන ඕන දෙයක් තියෙන මම පහත ලැබුවේ මොකද්ද? ඒ තමයි සමුදය සත්‍යය. එතකොට මේ ගාථාවෙන් සත්‍යයන් කියන්නේ දැක් වෙනවද? ඒ තමයි දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් ඒ වගේම මාර්ග සත්‍යය. එක සූත්‍රයක් දැක්වෙනවා ගමම්පති කියලා සූත්‍රයක් සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ. මේ සූත්‍රයේ විශේෂ සූත්‍රයක්. ඒකෙදි සඳහන් කරනවා කිසියම් කෙනෙක් බුදුහාමුදුරුවෝ දේශනා කළපු අනුපිළිවෙලට මේ චතුරාර්ය සත්‍යෙන් එකක් තේරුම් ගත්තනම් අනිත් තුනත් ඔහු තේරුම් ගන්නවා. දෙකක් තේරුම් ගත්තනම් අනිත් දෙක තේරුම් ගන්නවා. නැත්තම් තුනක් තේරුම් ගත්තනම් ඉතුරු එකක් තේරුම් ගන්නවා කියලා. හැබැයි යථා බුද්දේන දේශිතා බුදුහාඳුරෝ දේශනා කරපු විදිහටම තේරුම් ගන්නට වෙනවා. එතකොට භික්ෂුවගේ කාර්යභාරයේ විදිහට අප විශේෂයෙන් සඳහන් කරන්න කැමති දේශනාවක් තියෙනකොට ඒ දේශනාව මෙලව ජීවිතේ සඵල කරගන්නද තියෙන්නේ? ඒ දේශනය තියෙන්නේ සුගතිගාමී වෙන්නද? ඒ දේශනාව තියෙන්නේ නිවන් දකින්නද? නැත්තම් මේ තුනම ඉලක්ක කරගෙනද තියෙන කියලා දැනගන්නට ඕන. අනිත් දෙය තමයි නිවන ඉලක්ක කරගෙන දේශනා කරපු තැන්වලදී සඳහන් කරන්නේ දුක්ඛ සත්‍යද, සමුදය සත්‍යද, නිරෝධ සත්‍යද, මාර්ග සත්‍යද, නැත්නම් ඒ දෙකක්ද, නැත්නම් තුනක්ද, හතරමද කියලා දැනුවත් වීම. මේකට අවශ්‍ය උපදේශ රැසක් පේටක උපදේශය තුල අපට දැක ගන්න පුළුවන්. පේටක උපදේශය මහා කච්චාන හාමුදුරන්ගේ බුද්ධිය විසද කෙරෙන ස්ථානය. ධර්මයේ දේශනා කරන අතුරින් බෙදා විචිත්‍ර විදියට දේශනා කරන අය අතුරින් අග්‍රස්ථානටපත් උනේ කච්චාන හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේගේ බුද්ධි පාඨවේ ප්‍රකට වෙන ස්ථානයක් පේටක උපදේශය. පේටක උපදේශය අපි පුලුවන් තරම් හොඳින් අධ්‍යයනය කරන්න ඕන. අන්න ඒකෙදී මෙන්න මේ කුසලතාවය අපේ ඇති කරනවා. එතකොට අප විශේෂයෙන් මේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක මුසු වෙච්ච අපට තියෙන ඕන දැක්ම පිළිබඳව. අන්නේ දැක්ම ලැබිච්ච පමණට අපි මේ දහම තුල ඉදිරියට යන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. මේක තමයි ඇත්තෙන්ම අපට ඉහළම සතුට ලබන්නත් අපේ භික්ෂුන් වහන්සේලා හැටියට අපට ලෝකෙ දෙන්න පුළුවන් එකම ත්‍යාගය, එකම ඉහළම දානය තමයි මේ ධර්මය අප ලෝකෙට රැගෙන යාම. ඉතින් මේ සත්භාවයෙන් අපි වැඩ කළොතින් මේක උත්කෘෂ්ට කුසලයක් වෙනවා. ඒ කුසලයේ නිසාම අපි අනිත් සියලුම යහපත් පැතුමන් සඵල කරගන්නට අපට ඒකට හේතුවක් වෙනවා. ඉතින් මෑත කාලේ වැඩ සිටින වයෝවෘද්ධ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා අපට මුණ ගැහෙනවා. සමට අවුරුදු 90ට වඩා වැඩිපුර ඉන්න ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා නිරෝගීව අදටත් ධර්ම දේශනා කරනවා. ඒ දේශනා කරන උන්වහන්සේලාගේ පසුබිම දෙස බලනට පේන තමයි උන්වහන්සේගේ ලොකු කරුණාවක් මෛත්‍රියක් තියෙන ලෝකයට මේ ධහම දෙන්න ඕන කියන හැඟීම. ඒ සඳහා උන්වහන්සේලාත් ධර්මය ඉගෙන ගනිමින් පිළිපදිමින් විශ්ව භාෂාවකින් මේ ධහම ලෝකයට දෙනට උන්වහන්සේලා කටයුතු කරනවා. ඉතින් වර්තමානයේ ඉන්න විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විදියට අපට අපේ කාර්යභාරය මේ ඔස්සේ සිදු කරන්න පුළුවන් නම් මම හිතන අපට තවත් අපේ වටිනාකම වැඩි වෙන්න හේතුවක්. ශ්‍රී ලාංකික භික්ෂු නාමය තව බොහෝ කාලයක් ලෝකයේ තුල ඉහළ තැනක රැගෙන යන්නට ඒක හේතුවක් වෙනවා. මේ සතර සතිපට්ඨානයේ නැමැති පිතෘ විෂය ගැන කතා කරද්දී ඒ හතර සම්පූර්ණ කිරීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනකොට ස්කන්ධ පංචකය පිරිසිදු දැනගන්නවා, සතර ආහාර පිරිසිදු දැනගන්නවා, නාම රූප ප්‍රකට කරගන්නවා, ඒ වගේම චිත්ත චෛතසික රූප කියන කරුණු ප්‍රකට කරගන්නවා, ඒ වගේම සතර විපලාස දුරු වෙනවා. කායනුපස්සනා වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා, වේදනුපස්සනා වඩනකොට වේදනස්කන්ධය ප්‍රකට වෙනවා, චිත්තානුපස්සනා වඩනකොට විඥානස්කන්ධය ප්‍රකට වෙනවා, ධම්මානුපස්සනා වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට වෙනවා. කායනුපස්සනා වඩනකොට අසුභයේ සුභ විපලාසෙ දුරු වෙනවා, වේදනුපස්සනා වඩනකොට දුක්ඛේ සුඛ සංඥාව දුරු වෙනවා, චිත්තානුපස්සනා වඩනකොට අනිත්‍යේ නිට්ඨ සංඥාව දුරු වෙනවා, විපලාසෙ දුරු වෙනවා, ධම්මානුපස්සනා වඩනකොට අනාත්මය පිළිබඳව තියෙන ආත්ම විපලාසය දුරු වෙනවා. අනිත් අතින් කායනුපස්සනා වඩනකොට කබලින්කාර ආහාරය ප්‍රකට වෙනවා, වේදනුපස්සනා වඩනකොට පස්ස ආහාරය ප්‍රකට වෙනවා, චිත්තානුපස්සනා වඩනකොට විඥාන ආහාරය ප්‍රකට වෙනවා, ධම්මානුපස්සනා වඩනකොට මනෝ සංචේතන ආහාරය ප්‍රකට වෙනවා. අවසාන වශයෙන් සතර සතිපට්ඨානෙ වැඩීමේ ඉහළම ප්‍රතිඵලය තමයි නාම රූප ප්‍රකට කර ගැනීම සහ ඒ නාම රූප වලින් නිදහස් වීම. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේසා චිද්දතේ ජටං කියපු විදියට මේ අභ්‍යන්තර බාහිර සියලු ගැට වලින් නිදහස් වෙන මාවතසේ සඳහන් කළේ මෙන්න මේ සතිපට්ඨානය භාවිත කිරීම, ත්‍රිවිධ ශික්ෂාව වැඩීම. අන්නෙහිදී ආරස්මංගික මාර්ගය තමයි මේක අපට ප්‍රකට වෙන වපසරිය, දෛනික ජීවිතයේට ප්‍රායෝගිකව ප්‍රකට වෙන බ්‍රහ්ම යානය, ධර්ම යානය විදිහට සැලකුවේ ආරස්මංගික මාර්ගය. ඉතින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච මූලික කරුණු ටික තමයි අපි ඉදිරිපත් කළේ. ඉතින් අපි ස්වාමින් වහන්සේලාට මේ ආශ්‍රිතව කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් අහන්නට තියෙනවා නම් අහන්නටත් අපි ගෞරවයෙන් ආරාධනා කරමින් මූලික පැහැදිලි කිරීම මෙතනින් නිමාවටපත් කරනවා. හැම දෙනා වහන්සේටම තෙරුවන් සරණයි. එහෙමයි අපේ පණ්ඩිත හැමදෙරුවන් වහන්සේ අවශ්‍යම වටිනාම කරුණු කාරණා ආශයක් බොහොම ලස්සනට සාරාංශ කරලා ඉදිරිපත් කළා. විශේෂයෙන්ම උන්වහන්සේගේ දේශනාව තුළ නැවත නැවතත් මතු කරපු කාරණාව තමයි භික්ෂූන් හැටියට අපේ කාර්ය විය යුත්තේ මොන කරුණු කාරණාද කියන එක. විශේෂයෙන් පියවරුමය කියලා අපි කතා කරන්නේ මේ දහම තුළ මොන කරුණු කාරණාද කියන එක. ඔබ වහන්සේට අපි බොහොමත්ම පුණ්‍යානුමෝදනා කරනවා. අපේ මේ වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයට පුළුවන් අපේ පණ්ඩිත හැමදෙරුවන් වහන්සේ මේ සිද්ධ කළ දේශනාව ඇසුරෙන් ඔබ වහන්සේලාට පැහැදිලි තැනක් හෝ එහෙම නැත්නම් තව निराකරණය කරගත යුතු ධර්ම කරුණු කාරණා මොනවා හෝ තියෙනවා නම් කරුණාකරලා අහන්න පුළුවන්. අපිට තාම හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ මේ දහමත් එක්ක ජීවත් වෙන, දහම ගැඹුරින් හැදෑරලා විතරක් නෙමෙයි ඒක ජීවිතයටත් බද්ධ කරගෙන සම්බන්ධ කරගෙන ප්‍රායෝගිකව එහි ඵල භුක්ති විඳින අත්දකින තරුණ යතිවරයාණන් වහන්සේ නමක්. ඉතින් අපේ හඳුරන් වහන්සේලා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ඇතයි කියලා අපි හිතනවා. දැන් අද අපි භාවනා පුරෝගකණ යාවේ නිසා මේ දේශනාව කැටි කරලා දෛනික ජීවිතයේදී භික්ෂුව කොහොමද සිතාගත්තේ මොන කරුණු පදනම් කරගෙන කෙසේ සකස් යුතුද කියන කාරණේ පැහැදිලි කරලා. ඔව් අපේ හඳුරන වහන්සේ තාම වැදගත් ඒක ප්‍රධානතම දේ තමයි ඇත්තෙම මේ දර්ශනය කියන එක. දැන් අපි මේ ධහම පිළිපදින්නේ මොකටද කියන කාරණේනේ මූලික වශයෙන්ම. ඇත්තෙම මේක අපි ප්‍රධාන වශයෙන් අපි මේ දහම දුකෙන් නිදහස් වෙන අපි මේ පිළිපදින්නේ. කියන්නේ ලෝකීය දුකෙන් නිදහස් කරන වගේම අපිත් මේ මොහොතේ තියෙන දුකෙන් නිදහස් වෙන තමයි අපි මේක කරන්නේ. පරලෝ සුගති ගාමි වීම හෝ ඒවට වඩා බුදුදහම තුළින් නිතරම අවධාරණය කරන්නේ මේ මොහොතේ අපට අපේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, ඒ අපි අකමැති රූපයක් ශබ්දයක් අපේ ජීවිතය තුළට ලැබෙන විට අපට එකකින් මානසික පීඩාවක් සිද්ධ වෙනව නම් අපි එකකින් කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණය. එතකොට බුදුහාමර ඉතාම පැහැදිලිව දේශනා කරනවා යම් කිසි දුකක් කෙනෙකුට එනවා නම් ඒ දුක එන්නේ අනුවණ කෙනා වෙතයි ප්‍රඥාවන්ත කෙනා වෙත දුක එන්නේ නැහැ කියලා. එතකොට මොකද්ද මේ කියන්නේ? අපි අවිද්‍යාව සහගතව හිටියොත් ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට අපි අවිද්‍යාසගතව හිටියොත් අපි ඒකේ රූපේ අන්තයට ගිහිල්ලා නැත්තම් රූපයේ සමුදය අන්තයට මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන රූපේ ඇතැයි කියන අන්තයේ අවිද්‍යාසගතව හිටියොත් ඒ රූපයේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා සඳහන් කරනවා. ඒකේ අපි ගුණ දකිනවා, සතුට වෙනවා, ඒ තුල බැස ගන්නවා. ඒ සතුට වෙන පමණට අනිත් පැත්තෙන් එයා වෙන් වෙනකොට, වෙනස් වෙනකොට, අපි කැමති පරිදි නොපවතිනකොට ඒ දුක් ටික අපට උරුම වෙනවා. ඒතර මෙන්න මේ දර්ශනය ඇති කර ගැනීම තමයි මූලික පියවර. ධර්මයේ පුහුණුවේ පළවෙනි පියවර මේක. ඊළඟ පියවර තමයි මේක සාක්ෂාත් කරගන්න මේ විදර්ශනා නුවණ උපරිම ලෙස තියාගන්න එක. නැත්තම් සතිපට්ඨාන භාවනා තුල ඉන්න එක. අන්නේ සතිපට්ඨාන භාවනාවට විදර්ශනා භාවනාවට පහසුවක් වෙන තමයි අපි සමතේ වඩන්නේ. කාමචන්දාදී නීවරණ දුරු වෙනකොට සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන පමණට තමයි මේ යථාර්ථය හොඳට ස්ථාපිත වෙන්නේ අපේ හිතේ. ඒතර සමතේ අඩුවක් වෙනවා නම් ඒකට හේතුව තමයි අපේ කායික වාචික සංවරයේ තියෙන අඩුව. එනිසා අපි සීලය පැත්තට හැරෙනවා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තමයි අපට පුහුණු කරන්න තියෙන දේ. එතකොට මේ දර්ශනේ ලැබිච්ච පමණට අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියලා කියනවා. පොඩි හෝ වරදක් කරන්නට අපි බය වෙනවා. බය වෙන්නේ ලෝකෙට තියෙන බය නිසා නෙවෙයි, අනිත්‍ය දෝෂාරෝපණය කිරීමට තියෙන බය විතරක් නෙවෙයි. ඇත්තටම අපි කැමති නෑ අපේ හිතේ සතුටට හානියක් කරගන්න. අන්න ඒකට අපි බය වෙන්නේ. අපේ හිතේ තියෙන ලස්සන නැති කරගන්න, හිතට පීඩාවක් ඇති කරගන්න, මෙන්න මේකටයි අපි බය වෙන්නේ. එතකොට තමන් උපරිම ලෙස කායික වාචික සංවරය තුළ උපරිම පිහිටලා ඉන්නවා. ඒක තමයි භාගතුන් වහන්සේ රාහුල හාමුදුරන්ට දේශනා කළේ පච්චවේකීත්වා පච්චවේකීත්වා කායන කම්මං කාතබ්බම් පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචය කම්මං කාතබ්බම්. මේ කායික වාචික සංවරය උපරිම ලෙස සතිපට්ඨානය තුළ ඉඳගෙනම කරනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවේදී මේ කතා කරනකොට වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් සඳහන් කරපු විදිහට ගතේටි තේනි සින්නේ සුත්තේ ජාගරිතේ මේ වගේ අපේ උදෑසන පටන් රාත්‍රී දක්වා කරන හැම කටයුත්තක්ම ඉතාම සිහියෙන් අපි මේ ටික කරනවා. කර කර අපි අනිත් වෙලාවේදී ටිකෙන් ටික අපේ ඉරියාපත භාවනාව නැත්තම් අපි විශේෂයෙන්ම පරියංක භාවනාවත් මේ අතරේ දිනු කර ගන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මේ ආදී භාවනා අපි උපයෝගී කරගන්න අතරේදී විශේෂයෙන්ම ආනාපාන සතිය සඳහා කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒ පරියංග භාවනා කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන. දැන් අපි විදර්ශනා පූර්වංගම සමතිය කියලා පැත්තක් තියෙනවා. අපි වඩාත්ම බුද්ධිමත් නම් අපට පුළුවන් මේ දකින හැම රූපයක්ම දිත්තේ දිට්ටමත්タン කියන මට්ටමෙම දකින්න. කියන මුලදී අපි ශනික මුලා වෙන්න පුළුවන්. හැබැයි ඉක්මනින්ම අපි මේ ඇහැට රූපයක් පේනකොටම දකිනවා මේ නිරුද්වච රූපයේ මනෝවිඥාණයෙන් දකින කියලා. එතකොට දවසට අපිට මෙන්න මේ වගේ අරමුණු ඇහැට දකින, කනට අහන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස, කයට පහස කියන මෙන්න මේ අරමුණු පහක් අපට බලන්න පුළුවන් නම් මේ නිරුද්වච එකක් මම මනෝවිඥාණයෙන් දකින කියලා දකින මොහොතේ අපි දුකෙන් නිදහස් වෙනවා. මේක තමයි පුහුණු කරන විදිය. මේ පහ 10 කරගන්න පුළුවන් 25 100 200 500 දක්වා ඔහොම ටිකෙන් ටික වැඩි කරගෙන එහි උපරිමයේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අපිත් ඒ ගමන යන අය. ඉතින් උන්වහන්සේලා පුහුණු වෙන අනුගමනය කරන ශ්‍රාවකයන් විදියට අපි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අකුණක් ගැහුවත් විදුලියක් කෙටුවත් ඒ ශබ්දයේ ඇහෙන කොටස් ශනිකව දන්නව නිරුද්ද වෙලා කියලා. එනිසා උන්වහන්සේට ඒ ශබ්දය නිසා බියෙන් ඇසෙපිය ගැහිමක්වත් වෙන්නේ නැහැ රහතන් වහන්සේට. ඒක තමයි අකුප්පා චේතෝමිත්‍ය කියලා කියන්නේ. අන්නේ ගමන් මගට පිළිපන්න අය තමයි අපේ ශ්‍රාවකයන් විදියට අරහත් මාර්ගය තුල හැසිරීමම තමයි අපේ ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මීට අදාළ ධර්මදේශන අහමින් සුතමේ ඥානෙ දිනු කරගන්නට ඕන, චින්තාමේ ඥානෙ, භාවනාවේ ප්‍රඥාව විදියට අපේ සති සමාධි වඩන ගමනේදී සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී මෙන්න මේ අංග තුල හැකිතාක් දුරට අපේ දෛනික චර්යාව අපි සකසා ගන්නට පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්නට ඕන. මේක තමයි ඇත්තටම අපේ ජීවිතය සඳහා කරන සැබෑම ආයෝජනය වෙන්නේ. එමයි බොහොම තින් අපේ පණ්ඩිත හැමදරුවන් වහන්සේට මම ඉතාම වැදගත් තැනක් ඔබ වහන්සේ මතු කරලා දෙන්න උත්සාහ කළේ. මොකද අපි මේ සම්මුතිය තුළ ජීවත් වෙනකොට අපි හැම වෙලාවෙම සම්මුතියත් එක්කනේ හැලහැප්පෙන්නේ, ඇලීම් සහ ගැටීම්. එතකොට අපිට යම් පමණකට හෝ ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් අපි කෙනෙක් දකිනකොට, පුද්ගලයෙක් දකිනකොට මේ ස්කන්ධ ධර්ම පංචකයක්, මේ නාම රූප සමුච්චයක්, මේ විදිහට අපිට ඒ කෙනා කෙනා පිළිබඳ ධර්මානුකූලව සම්මුතිය තුළ ඉඳගෙන යම් පමණකට හෝ පරමාර්ථ දකින්න පුළුවන් නම් අපිට මේ එන අභියෝග, විශේෂයෙන්ම රාග දෝෂ දුරු කරගෙන මේ ඉන්න පුළුවන් කියන කාරණා තමයි මම හිතන බාන්සේ මේ මතු කරන්න උත්සාහ කළේ. ඉතින් අපි ඒක අපේ ජීවිතය තුළ පුළුවන් තරම්, මොකද අපි හරියට මේ ධර්මය කියවන, ධර්ම දේශනා කරන, ධර්ම කතා කරන පිරිස්නේ. නමුත් අපි කතා කළත් කියුවත් ගකලාවත් අපි ඒක අපේ ජීවිතයට, එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ තුළින් බලන්ඩ පෙළඹෙවෙනවා අඩුයි. ඒකයි අපි භික්ෂුන් වහන්සේලා හැටියුණත් අපි අදටත් කොච්චර මේ රාග ද්වේෂ නැත්නම් ඇලීම් ගැටීම් එක්ක පොරබදනවද කියලා අපේ මේ දැක්ම අඩු වෙන තරමට පොරබැදීම් වැඩි. ඉතින් මේ දහම තියෙන්නේ උපන්සේ මතක් කළා වගේ මේ දුක් වලින් ඉදහස් කළා සතුටෙන් සැහැල්ලුවෙන් සනසිල්ලෙන් ඉන්නනේ. ඉතින් අපිට මේ භාවනාව සම්බන්ධ කරගත යුත්තේ මං හිතන්නේ මේ කරුණු කාරණා අපේ මේ ශ්‍රීදනේ ධම්මකන්න පණ්ඩිත හැමදෙරෝ මං හිතන්නේ මේ කාරණා වෙන්න දැනගෙන උන්වහන්සේ ගැන සතුටු වෙද උන්වහන්සේගේ තව අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙන්ම දැන් භාවනා ප්‍රධාන වශයෙන් සමත කමඨහන 40ක් දැක්වෙන බුදුදහමේ ඊළඟට විපස්සනා භාවනා විදියට අපට සතිපට්ඨාන භාවනාව වඩන්නට පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම කමඨහන් ටික අපට කොටස් දෙකකට ගන්න පුළුවන් සමත විපස්සනා කියලා. ඒ අතරනොත් සමතේදී ප්‍රධාන භාවනා කමඨහනක් තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඉතින් විදර්ශනා පැත්ත විදිහට අපට සතිපට්ඨානය කියන්න පුළුවන්. එතකොට සමස්ත දැන් ලෞකික ජීවිතය තුළත් ඉහළම කුසලයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ මෙත්තා චේතෝමිති සූත්‍රණි සූත්‍රවලදී මෛත්‍රී කියන කාරණය. දැන් මෛත්‍රී ඉහළම මට්ටමෙන් අපි පාත්වා ගන්නව නම් ඇත්තටම ලෝභයයි ද්වේෂය ඊර්ෂ්‍යාව මාන්නය ආදී මේ අපේ හිතේ තියෙන අකුසල විතරක රාශියක් යටපත් කර ගැනීමේ ඉහළම පුහුණුවක් තමයි මෛත්‍රී කියලා කියන්නේ. මෛත්‍රී ඉහළම තැන විදිහට සඳහන් කරන්නේ මාතා යතානියම් පුත්තං කියන කාරණය. ඒතර අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන වගේ ආකල්පයකට අපට එන්න පුළුවන් නම් ලෝකයේ දැස ඇත්තේ මේ අවස්ථාව තුළ අපට රාගයෙන්වත් ද්වේෂයෙන්වත් මාන්නේ ඊර්ෂ්‍යාව මේ අකුසලී සර්ක කිසිවකින් අපට ඒ වෙලාවේ හිතට පීඩාවක් එන්නේ නැහැ. ඉතින් අන්න එතනින් අප පහසුකම් ටික ලබා ගනිමින් නීවරණ යටපත් කළා. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන අවිද්‍යාව දුරු වෙන විදිහට ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලන්න. හැම මොහොතෙම මේ ඉදිරිපිට පේන රූපයට මොකක්ද ඇත්තම යථාර්ථය කියලා බලන එක. කෑමක් කනකොට අපි නිතරම හිතන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ කෑම කියලානේ. අපිට නිකමටවත් හිතිලා තියෙද මේ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන කෑමේ කියේ කියලා. අපි හැමදාම කෑම රස විඳින්නේ පිඟානේ දිහා බලාගෙන ඉන්නේ. ඇත්තම මේක තමයි හොඳම උපමාව අපේ ජීවිතයට මේ දර්ශනය සම්බන්ධ කරගන්න. මේ ඉදිරිපිට රූපයක් දකිනකොට, ශබ්දයක් ඇහෙනකොට ඒක දකින්න අර කැමේ තියෙන පිඟාන වගේ කියලා. ඒ රූප ශබ්ද ආදී තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනංච පටිච්ච රූපී උපජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. ඒ නිසා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් තමන් ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා. ඉස්සරහට නැඹුරු වෙලා නම් ඉන්නේ රූපයට හිත බැසගෙන නම් තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පටිසම්පාද චක්‍රයේ ඉන්නේ අවසන් වෙන ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස. මේ දර්ශනෙන් හිටියොත් ප්‍රඥාසහගත මේ දර්ශනෙන් හිටියොත් ඉදිරිපස රූපය පේනකොටම රූපේ නිරුද්ධ වෙලා මීට සල්ප මොහොතකට කලින් මේ දකින්නේ මනංච පටිච්ච රූපී චුප්පජි මනෝ විඥානං කියලා දැකලා ඒකත් තත්ත්ව විපස්සති කියපු විදියට එතනමම හේතුඵල ධමයේ ප්‍රත්‍යুৎපන බව දැකීම තමයි සැබවින්ම දුකෙන් නිදහස් වීම, සැබවින්ම වර්තමානයේ තුල ජීවත් වීම වෙන්නේ. මෙන්න මෙතෙන්ට කාලය වැඩි කර ගැනීම තමයි සම්පූර්ණම ධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක S2 වහගෙන හිටියත් ගැටලුවක් නැහැ, S2 අරගෙන හිටියත් ගැටලුවක් නැහැ. කෑමක් කමින් හිටියත් කුමන වැඩේ කරමින් හිටියත් මේ දර්ශනේ නම් ඉන්නේ ඒක භාවනාවක් වෙනවා, ඒක විමුක්තායතනයක් වෙනවා, ඒක සති සම්බජඤ්ඤේ දිනු වෙන අවස්ථාවක් වෙනවා, ඒක දුකේ නිදහසන අවස්ථාවක් වෙනවා. ඒ නිසා ධර්ම පුහුණුව කියන්නේ S2 අරගෙන ඉන්නවද, S2 වහගෙන ඉන්නවද කියන කතාව නෙවෙයි ඇත්තෙන්. ධර්ම පුහුණුව කියන්නේ සති සම්බජඤ්ඤෙන් වාසය කිරීම. විමුක්තායතන සූත්‍රයේ දැක්වෙනවා ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක්, ධර්ම දේශනය විමුක්තායතනයක්, ධර්ම සජ්ජහායනය, ධර්ම සාකච්ඡාව, සම්මන්ත්‍රණය සහ භාවනාව කියන විමුක්තායතන අවස්ථා පහක් දක්වනවා. මේ ශාසනයේ වැඩිපුර පිරිසක් නිවන් දැකලා තියෙන්නේ. අපේ සූත්‍ර වලින් පේන විදිහට බොහෝ දෙනෙක් නිවන් දැකලා තියෙන්නේ S2 අරගෙන ඉන්න අවස්ථාවේ. හැබැයි සති සම්පජඤ්ඤේ උපරිම ලෙස පුහුණු කරමින් ඉන්න අවස්ථාව. පස්සග මහණුන් සෝවාන්ුනේ S2 අරගෙන ඉඳිද්දි. බණහද්දි. පස්සග මහණුන් අනන්ත ලක්ෂණ සූත්‍රයේ අහලා රහත් උනේ බණහද්දි. සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, පුක්කුසාති, බාහ්‍ය දාරුචීරිය මේ බොහෝ දෙනෙක් නිවන් දැක්කේ මේ පණිවිඩය ගැන ඉතාම අවධානයෙන් සතිමත්ව තමන්ගේ දෑස් දල්වාගෙන ඉන්න අවස්ථාවේ. ඒ නිසා අපට සක්මන් භාවනා කරන අවස්ථාවේදීත් මේ දර්ශනය මෙනෙහි කිරීම ඇවිදින්න පුළුවන්. දානෙ වළඳන වෙලාවේදී, ධර්ම දේශනා කරන වෙලාවේදී, ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේදී, අපි එදිනෙදා වත්පිළිවෙත් කරන අවස්ථාවේදී, මේ හැම අවස්ථාවකදීම තබන පියවරක් පාසාම මේ දර්ශනයත් එක්ක ඉඳීම තමයි වැදගත් වෙන්නේ. අවසානයේ අපේ අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමිති සික්කති අනිච්චානුපස්සී විහෙරති පස්සසි සාමිති සික්ඛති කියන විදියට සම්පූර්ණයෙන්ම ආනාපාන සතියේ මේක ඇතුළු කිරීමයි තියෙන සතිපට්ඨාන. එහි අවසානයේ තමයි අපේ පටිනිස්සග්ගානුපස්සී අස්සසි සාමිති සික්ඛති පස්සසි සාමිති සික්ඛති කියන විදියට මේ සම්පූර්ණම දුකෙන් නිදහස් වීම දක්වාම අපිට මේ ආනාපාන සතියත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණ. අපේ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ උතුම් කුසලයේ හේතුවෙන් නිදුක් නිරෝගී භව දිගාසිරි ලැබෙලා මේ ධර්මය පුහුණු කරන්ටත්, ඒ වගේම මේ ධර්මයේ ලෝකෙට ඉහළම ආකාරයෙන් රැගෙන ගිහිල්ලා ලෝකයේ බොහෝ දෙනාට ධර්මයෙන් උපකාර කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. සාදු සාදු. හැම දෙනා වහන්සේටම තෙරුවන් සරණයි.